සිංදු කෝවිලකට ගිහිල්ලා මේ පින්කමක් කරන එක ඒ පෞද්ගලික දෙයක්. පෞද්ගලික දෙයක් මිසක් පොදු දෙයක් බවට පත් වූ නෑ. පෞද්ගලිකව අම්මල තාත්තලා දරුවන් සමරණය ගැන මගේ විරුද්ධත්වයක් නෑ. ඒක ඉතින් ඒක මානුෂික දෙයක්නේ. ඒක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් පොදුවේ සිවාජි ලිංගම්ලා කරන්නේ දේශපාලන වැඩක්නේ. දේශපාලන වැඩකට ඉඩ දෙන්න බෑ. නමුත් මේ ආණ්ඩුව ඒවට ඉඩ දෙනවා. ඒකනේ ප්‍රශ්නේ. මේ ආණ්ඩුව ඉඩ දෙන එකනේ ප්‍රශ්නේ. මේ ආණ්ඩුව ඒවට විතරක් නෙවෙයිනේ මේ සම්පූර්ණ කඳවුර ඉවත් කරන්න ඉඩ දෙනවා. පලාලි කඳවුර ඉවත් කරන්න ඉඩ දෙනවා. හැම එකටම ඉඩ දෙනවා. ඉතින් මේක මේ ආණ්ඩුවත් පිටලා තියෙන එංගලන්තේ වෙනුවෙන්නේ. එංගලන්තේ ඇමරිකන් කාර්යය වෙනුවෙන් සහ ඉන්දියන් කාර්යය වෙනුවෙන් පිටුපු ආණ්ඩුවක්. ඉතින් එංගලන්තේ සහ ඇමරිකන් කාර්යය සහ ඉන්දියන් වෙනුවෙන් පිටින් දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය දේවල් කරන්නේ ආණ්ඩුව ඉඩ දෙනවා. ඒක ඔච්චරයි තියෙන්නේ.